නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාක්කාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පංසිකෝ ඕපනයිකෝ පංචන්තං වේති ධම්මෝ විඤ්ඤෝ හීති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජෝපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සාමීතිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගවා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දග්ගිනෙයෝ අංජලි කරණීයෝ අනුන්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකං සාති බුද්ධෝ සුසුන්දෝ කරුණා මහන්නවෝ යොච්ඡන්ත සුන්දං බරඥාන ලෝචනෝ ලෝකං ස පාපෝ පකිලේස ඝාතකෝ වන්දාමි බුද්ධං අහමාදරේන තං නමෝතේ පුරිසාජඤ්ඤ නමෝතේ පුරිසුන්තම සදේව කස්මින් ලෝකස්මින් නස්තිතේ පටිපුංගලෝ ධම්මෝ පදීපෝ වියසංස සන්තුනෝ යෝ මංග පාකාමත වේදමින්නකෝ ලෝකුන්තරෝ යෝච කදන්ත දීපනෝ වන්දාමි ධම්මං අහමාදරේන තං යෝච ධම්මං අවිඤ්ඤාය ධම්මං අඤ්ඤාය පණ්ඩිතෝ රාජෝව නිවාසෝච අනේජෝවෝප සම්මති යේ සන්ධම්මා අසම්මුද්ධා පරවාදේ සුනනීයරේ තේ සම්බුද්ධා සම්මදඤ්ඤා චරන්ති විසමේ සමං යේ කේති ඕසදා ලෝකේ විඤ්ඤන්ති විවිධා බහෝ ධම්මෝ සද සමන්නත්තේ ඒතං පිවස විග්ගවෝ ධම්මෝ සදං පිරින්ත්වාන අජරාමරනාසියුන් භාවයින් ස්වාච පන්සෙන් පා නිම්බුතා උපදිග්ගයේ සංඝෝ සුකිර්තාභ්‍යසිකෙන්ත සංඤිතෝ යොච්ඡන්ත සන්තෝ සුගතානුබෝධකෝ ලෝලම් පහීනෝ අරියෝ සුමේධසෝ වන්දාමි සංඝං අහමාදරේන සං සුඛෝ බුද්ධානං උම්පාදෝ සුඛාසං ධම්මදේශනා සුඛාසං ගංස සාමංගේ සමංගානං තපෝ බහුං වේ සරණං යන්ති පම්බතානි වනානි ච ආරාම රුක්ඛ චේත්‍යානි මනුස්සාභය සංජිතා නේතං කෝ සරණං කේමං නේතං සරණ මුන්තමං නේතං සරණ මාගම්ම සම්බ දුක්ඛා පමුච්ඡති යෝ ච බුද්ධං ච ධම්මං ච සංඝං ච සරණං ගතෝ චන්තාරි අරිය සංචානි සම්මං පඤ්ඤාය පංසති දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛං සච අතිංකමං අරියං චංචංගිකං මංගං දුක්ඛෝපසමගාමිනං ඒතං කෝ සරණං කේමං ඒතං සරණ මුන්තමං ඒතං සරණ මාගම්ම සම්බ දුක්ඛා පමුච්ඡති වන්දාමි චේතියං සම්බං සම්බඨානේසු පටිච්චිතං සාරීරික ධාතු බුද්ධරූපං සකලං සදා ඉච්ඡේව මඤ්ඤන්ත නමස්සනේයං නමස්සමානෝ රතනන්තයං යං පුඤ්ඤාවිසන්දං විපුලං අලත්තං තස්සානුභාවේන අකන්තරායෝ ඝනසාරම්පදින්තේන දීපේන සමදංසිනා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි සමෝනුදං ගන්ධසම්භාරයුන්තේන දූපේනාහං සුගන්ධිනා පූජයේ පූජනීයන්තං පූජාභාජන වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං පූජයාමි මුනින්දංස ශිරීපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන පුඤ්ඤේන වේතේන ච පොබ්බන් මිලායති යතයි ධම්මේ කායෝ තතායති විනාශභාවන් ඉමාය ධම්මානු ධම්ම පටිපන්තියා බුද්ධං පූජේමි ඉමාය ධම්මානු ධම්ම පටිපන්තියා ධම්මං පූජේමි ඉමාය ධම්මානු ධම්ම පටිපන්තියා සංඝං පෝජේමි මනෝ කුම්බංගමා ධම්මා මනෝ සෙන්ඩා මනෝ මනසාචේ පදොට්ටේන භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමන්වේති චක්ඛන්ව වහතෝ පදං මනෝ කුම්බංගමා ධම්මා මනෝ සෙන්ඩා මනෝමයා මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා සතෝනං සුභමන්වේති ඡායාව අනපායිනි කායේන වාචා චින්තේන පමාදේන මයා කතං අංචයං පමමේ බන්තේ භෝරි පඤ්ඤ කතාවිත කායේන වාචා චින්තේන පමාදේන මයා කතං අංචයං පමමේ ධම්ම සන්දිට්ඨික අකාලික කායේන වාචා චින්තේන පමාදේන මයා කතං අංචයං පමමේ සංඝ සුපටිපන්න අනුන්තර ඉමිනා පුඤ්ඤ කම්මේන උපංජාය ගුණොන්තරා ආචාරේ උපකාරාච මාතා පිතා පියා මමං සූර්යෝ චන්දිමා රාජා ගුණවන්තා නරාවිච බ්‍රහ්මා මාරාච ඉන්දාච ලෝකපාලාච දේවතා යමෝ මින්තා මනොස්සාච මඤ්ඤන්තා දේරිකාපිච සම්මේ සන්තා සුඛී හොන්තු පුඤ්ඤානි පකතානි මේ සුඛං ච ත්‍රිවිධං දෙන්තු කිම්පං පාපේසෝ මතං ඉමිනා පුඤ්ඤ කම්මේන ඉමිනා උන්දිසේන ච කිම්පං සුලභේතේව තං දුප්පාදාන ඡේදනං යේ සන්තානේ හීනා ධම්මා යාව නිබ්බාන නස්සන්තෝ සම්බදායේව යත්ත ජාතෝ වනේ බවේ උජුචින්තෝ සතිපඤ්ඤෝ සල්ලේ කෝදිරිය වාමිනෝ මාරාලවන්තු නෝකාසං කාතුං ච විරියේ සුමේ බුද්ධාදී පවරෝ නාතෝ ධම්මෝ නාතෝ වරුන්තමෝ නාතෝ පංචේක සම්බුද්ධෝ සංඝෝ නාතෝත්තරෝ මමං තේ සෝත්තමානුභාවේන මාරෝකා සංලබන්තු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තිය දුක්ඛං පංචාච නින්දුක්ඛං භයං පංචාචරින් භයං සෝකං පංචාචරි සෝකං හොන්තු සම්මේති පානිනෝ බවං උපාදාය අවීචි හෙත්තතෝ එස්තන්තරේ සන්ත කායෝපපන්නා රෝපී අරෝපී ච අසඤ්ඤ සංඤිනෝ දුක්ඛා පමුඤ්ඤන්තු කුසන්තු නිම්බුතින් සාදු සාදු සාදු අනිත්‍යං අනඤ්ඤාතං මච්ඡානං ඉද ජීවිතං කතිරං ච පරිත්තං ච පංච දුක්ඛේන සංයුතං නහි සෝ උපක්ඛමෝ අද්ධි යේන ජාතාන මීයරේ ජරං තිපං ස්වා මරණං ඒවං ධම්මාහි පානිනෝ පලානං හිව පන්තානං පාතෝ පපතමාවයං ඒවං ජාතේ මච්ඡානං නිච්ඡං මරණතෝ භයං යථාපි කුම්භකාරස්ස කථාමච්චිත වායනා සම්මේ බාහිනී පරියන්තා ඒවං මච්ඡාන ජීවිතං නහරාච මහන්තාච ඒවාලායේච පණ්ඩිතා සම්මේ මච්චු වසංයන්ති සම්මේ මච්චු පරායනා අනිච්ඡාවත සංකාරා උපාද වය ධම්මිනෝ උපපන්නේ ත්‍වානිරුඤ්ජಂತಿ තේ සංඝෝක සමෝ සුඛෝ අචිරං වසයං කායෝ පඨවින් අදිසෙස්සති සුන්දෝ අපේත විඥානෝ නිරත්තං වහරිංගරං අනම්ලිතෝ සතෝ ආහ නානුඤ්ඤාතෝ හිතෝ ගතෝ යථාගතෝ තථාගතෝ තාසද්ද පරිරේවනා We have been discussing the ascending order of the Patisamphada, the different origination. Here we have to discuss Bhavapachya Jati. Dependent on becoming, birth arises. Bhava means we think that there is a physical or mental world around us at the moment. Even though the first experience has ceased, still we think that there is a material world around us. It means we are ready to come back to the world. It mostly arises because of ignorance. We don't know that about the suffering and its cessation. Based on ignorance, therefore we always think that even though we don't experience the world, there is a world around us. And also we think that before we experience something, there is a world. After we experience, the world remains. That is the nature of the becoming bhava. Because of this reason or process, we always create mental formations or karma. Meritorious mental formations, demeritorious mental formations, and also imperturbable mental formations. We create karma. If we create the karma, we are ready to come back to the world as kama loka, rupa loka, arupa loka. sensual world, formal world, and informal world. We are ready to come back to the world because of this bhava or the process of becoming. Bhavapaccaya jati. Buddhism has explained how we overcome this situation, how we overcome the bhava, how we overcome the samsaric circle. According to Sammaditti Sutta, which comes in Majjhima Nikaya, uttered by Reverend Sariputta, if we are going to overcome bhava, we have to practice the Noble Eightfold Path. We have to practice concentration and insight meditation based on sila overview, with the right understanding. As a result of practicing the Noble Eightfold Path again and again, we always reflect on the five aggregates as arising, ceasing, gratification, danger, and liberation. Samudaya, vaya, asada, adinava, nisarana. According to these five things, we should reflect on again and again the five aggregates. Rupa, form, vedana, feelings, sanya, perception, sankhara, mental formations, and vijnana, consciousness. Again and again, we contemplate on that these five things arise at the moment, they cease at the moment. Arising and ceasing, arising and ceasing. As a result of contemplating on this reality, we release from the material world. Yatta patavi chapocha tejo vayo nagadati. We don't depend on the material world or persons based on the four fundamental elements. Solidity, liquidity, heat and motion. Earth element, water element, fire element, and air element. Gradually we overcome this material world as a result of arising and ceasing of the rupa or form. We understand even though we experience the material world, we experience everything through our mental formations when the material world has ceased. As a result of practicing this pattern, we are able to overcome the material world. At the same time, we reflect on the impermanence of our mental formations too. It is also impermanent. It arises and ceases at the moment. We release from the namanta mentality. Yatta namanta rupanca asesam upurujyati patigam rupa sanyanca ette sachidate jatam. Wherever mentality and corporeality cease without remain anything, this is the path to overcome this bhava and jati. Bhavapaccaya jati, depending on the becoming, birth arises. The Buddha has explained the path how we overcome bhava and jati. As a result of this practice, we can overcome mental formations, and also we can overcome bhava or becoming, the sensual world, formal world, and informal world, and we are able to attain nibbana little by little. This is the path what the worthy one explained. Therefore, we should try to practice this path, the three disciplines, virtue, concentration, and wisdom, or sila, samadhi, panya. For that, let's try to practice this path. For that, I wish you all the best. By the power of the triple gem, may you be well, happy and peaceful. May all your spiritual goals meet with success. Sadhu. Sadhu.